නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අවබෝධයෙන්. උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල පැහැදිලිවම දිස් වෙනවා. උන්වහන්සේ ධර්ම දේශනා කළේ කරුණු තුනක් මත පිහිටලා. කරුණු තුනක් මත උන්වහන්සේක පැහැදිලිව දේශනා කළා. මං කලිනුත් මතක් කරලා තියෙනවා ඒක. අභිඤ්ඤයාහං භික්කවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය. මහණෙනි, මා ඔබට මේ ධර්මයේ කියන්නේ විශිෂ්ට වූ ප්‍රඥාවෙන් යුක්තවයි. විශිෂ්ට වූ නුවණින් යුක්තවයි මේ ධර්මය කියා දෙන්නේ. සනිදානං භික්කවේ ධම්මං දේසේමි නෝ අනිදානං. මහණෙනි, මා ඔබට මේ ධර්මයේ කියා දෙන්නේ කරුණු සහිතවයි, කරුණු රහිතව නොවේ. එතකොට බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥාණය තුල, අවබෝධය තුල පිහිටලා දේශනා කරනවා. ඊළඟට කරුණු සහිතව, පදනම් සහිතව දේශනා කරනවා. මහණෙනි, මා ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ කරුණු සහිතවයි, කරුණු රහිතව නොවේ. සප්පාටිහාරියාහම් භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පටිහාරියං. මහණෙනි, මේ ධර්මයේ මා ඔබට දේශනා කරන්නේ ප්‍රාතිහාරී සහිතවයි. කොහොමද ධර්මයේ දේශනා කරන්නේ? ප්‍රාතිහාරී සහිතවයි, ප්‍රාතිහාරී රහිතව නොවේ. එවනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුල තියෙනවා අනුශාසනී ප්‍රාතිහාරය. ප්‍රාතිහාරී තුනක් තියෙනවනේ බුදුරජාණන් වහන්සේ නමක් සතුව. මොනවද ඒ ප්‍රාතිහාරී තුන? ඉරිදි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනී ප්‍රාතිහාරය. එතකොට ඉරිදි ප්‍රාතිහාරය තමයි උන්වහන්සේ කරන්නා වූ නොයෙකුත් හාස්කම්. ආදේශනා ප්‍රාතිහාරය කියන්නේ අන්‍යයන්ගේ සිත් දැනගෙන කරන දෙසුම්. අනුශාසනී ප්‍රාතිහාරය කියන්නේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිස, කුසල් දියුණු කරවීම පිණිස, අකුසල් ප්‍රහාණය කරවීම පිණිස මේ ලෝක සත්වයා කෙරෙහි, දෙවිමිනිස් ලෝකයා කෙරෙහි මහත් දයානුකම්පාවෙන් ඒ අනුශාසනා ප්‍රාතිහාරය කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළ ওই ප්‍රාතිහාරය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරණේ බුද්ධ දේශනා තුළ මේ ප්‍රාතිහාරය තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය ගැන කියන තැන. තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය ගැන කියන තැන තියෙනවා, මහණෙනි මේ ලෝක සත්වයා ඉන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවට තමයි එයා ඇලුම් කරන්නේ. තෘෂ්ණාවෙන් තමයි සතුටු වෙන්නේ. තෘෂ්ණාව ආරාමයේ කරගෙන වාසය කරන්නේ. හැබැයි මේ ආලේ දුරු කරවන, තෘෂ්ණාව දුරු කරවන ධර්මයේ කියද්දී තථාගතයන් වහන්සේ විසින් අර තෘෂ්ණාවෙන් සතුටු වෙ ඉන්න පුද්ගලයා අර තෘෂ්ණාව දුරු කරන්නා වූ ධර්මයට කැමති වෙනවා, ආශා කරනවා. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය. මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ නොසංසිදීගේ සිතින්, ඇමිස්සුණු සිතින්, කැළඹුණු සිතින්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන සංසිඳ වීම පිණිස, අල්ම දුරුකර ගැනීම පිණිස, ඒ චිත්ත සංසිඳීම පිණිස දේශනා කරනකට ධර්මය දේශනා කරද්දී කැළඹුණු සිතින් යුතු කැළඹී ගිය දේවල් පසුපස යන ජනයා අර සිත සංසිඳවන්නා වූ ධර්මයට කැමති වෙනවා. මේ ලෝක සත්‍ය සතුටු වෙන්නේ උපාදානයට. එක එක දේවල් වලට ග්‍රහණය වෙලා ඉන්නයි. උපාදාන රහිතව ධර්මය දේශනා කරද්දී ලෝක සත්‍යයකට ආසා කරනවා. ඉතින් මේ මිනිස්යා තුළ තියෙන වාසනාවක් තමයි ඒක. මොකද ජීවිතය අවබෝධ කර දෙන, නොවැල්ම ඇති කරවන, සංසිඳීම ඇති කරවන, කෙලෙස් දුරු කරවන්නා වූ උතුම් ධර්මයේ ඇහෙද්දී එයාගේ හිත පහදිනවා මේ ධර්මයට. එයාට මහ සන්තෝෂයක් ඇති වෙනවා. ඉතින් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට අලුත් අලුත් දේවල් ලබා දුන්නේ. උන්වහන්සේ අපට එක අවස්ථාවක ප්‍රකාශ කළා, මේ ලෝකේ මිනිස්සුෙකුට මොනවා නැතත් කමක් නැහැ, ප්‍රඥාව තියෙනවා නම් ඇති. ඊළඟට උන්වහන්සේ දේශනා කළා, මිනිස්සුෙකුට මොනවා තිබුණත් වැඩක් නැහැ, ප්‍රඥාව නැත්නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරියට ප්‍රශංසා ලබනවා ප්‍රඥාව, නුවණ. ඒ හේතුව ඒ නුවණක්කාරයා, ප්‍රඥාව තියෙන මිනිසයා, බුද්ධිමත් මිනිසයා තමයි ජීවිතය ගැන ගැඹුරින් දකින්න සමර්ථ වන්නේ. අනිත් කෙනාට එහෙම ගැඹුරින් දකින්න බෑ. ජීවිතය ගැඹුරින් දකින්න පුළුවන් වෙනවා නුවණක්කාරයාට. එහෙමනම් ඒක මේ බුද්ධිමත් මිනිසයා තුල පිහිටලා තියෙන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ මිනිසයන්ට දේශනා කළා. දැන් ඔබ දන්නවා ඇති, අර මහා සාගරයේ තියෙන වටිනා මණික් වලට, මහානීය වස්තු වලට උන්වහන්සේ සමාන කළා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මෙතනදී බුදුරජාණන් වහන්සේ අදාපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ උන්වහන්සේ දේශනා කරනවා ජීවිතයකට ලබා ගත යුතු සම්පත් අටක් ගැන. ජීවිතයකට ලබා ගත යුතු සම්පත් අටක්. මේ දේශනාවේ නම ဒုတိය සම්පදා සූත්‍රය. සම්පත් ගැන වදාළ දෙවෙනි දෙසුම. ဒုတိය සම්පදා සූත්‍රය. මේක තිබෙන්නේ අංගුත්තර නිකායේ 8 නිපාතේ. සම්පත් කියන දේවල් බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නේ ඒවා අපට උවමනා නිසා. අපට සම්පත් තිබුණොත් තමයි සැපසේ වාසය කරන්නට පුළුවන් වන්නේ. අපට සම්පත් නැත්තම් අපි දිලිඳුයි. අපිට මුකුත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට සම්පත් 8ක් උපදවා ගන්න, සම්පත් 8ක් ලබා ගන්න කියලා දෙනවා. ඉතින් අපි මේ සම්පත් 8 ඉගෙනගෙන අපි මේ සම්පත් 8ින්ම ධනවත් වෙන්න තමයි කල්පනා කළ යුත්තේ. පළවෙනි සම්පත්තිය තමයි අපට තියෙන උත්තාන සම්පදා. මොකද අපට තියෙන සම්පත්තියේ පළවෙනි එක උත්තාන සම්පදා. බුදුරජාණන් වහන්සේ මේක සවැත් නුවරදී දේශනා කරන්නේ. උත්තාන සම්පදා කියන්නේ මොකද්ද? උත්සාහය. උත්සාහය කියන්නේ මොකද්ද? දැන් බලන්න මේ උත්තාන. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවා උත්තාත නැගිටින්න. එහෙනම් උත්තාන කියන වචනේ තේරුම මොකද්ද? නැගී සිටීම. වීරියෙන් නැගී සිටීම. උත්තාන සම්පදා කියන්නේ වීරිය පමණක් නෙවෙයි. වීරියෙන් නැගී සිටීම. උන්නාසී වීරියෙන් නැගී සිටින ආකාරයේ තෝරලා දෙනවා. ඉද භික්කවේ කුලපුත්තෝ යේන කම්මဋාණේන ජීවිකං කප්පේති. යදි කසියා, යදි වනිජ්ජාය, යදි ගෝරක්ඛේන, යදි ඉස්සත්තේන, යදි රාජ පෝරිසේන, යදි සිප්පඤ්ඤතරේන. මේක කියනවා මේ කුලපුත්‍රයා. ඒ කිව්වේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයා, උපාසක, එහෙම නැත්නම් උපාසිකා. මෙයයි ජීවත් වෙනවා. වැඩ කටයුතු රස්සාවල් වලින් ජීවත් වෙනවා. යදි කසියා, කෘෂි කර්ම වෙන්න පුළුවනි. යදි වනිජ්ජාය වෙළඳ ව්‍යාපාර වෙන්න පුළුවනි. යදි ගෝරක්කේන ගව පාලනය වෙන්න පුළුවනි. යදි ඉස්සත්තේන, ඉස්සත්තේන කියන්නේ දුනුහීවල කරන කටයුතු වෙන්න පුළුවනි. යදි රාජපෝරිසේන ආණ්ඩුවේ රාජකාරි වෙන්න පුළුවනි. යදි සිප්පඤ්ඤතරේන එහෙම නැත්නම් වෙනත් ශිල්ප ශාස්ත්‍රයක් වෙන්න පුළුවනි ජීවිකාව පිණිස තියෙන. දැන් මේක කියන්නේ මොකද්ද? වීරියෙන් නැගී සිටීම. දැන් මේ කිව්වේ ඒ කාලෙ තිබිච්ච රැකී ආරක්ෂාවල්. ඒ වගේ නේ මේක කියන්නේ ගොවිතැන වෙන්න පුළුවන්. වේලහෙළ දෑන් වෙන්න පුළුවන්. දව පාලනය වෙන්න පුළුවන්. ඔව් ඒ කටයුතු වෙන්න පුළුවන්. ආණ්ඩුවේ රාජකාරි වෙන්න පුළුවන්. වෙනත් ශිල්ප ශාස්ත්‍ර වෙන්න පුළුවන්. ඒ වායේ දක්ඛෝ හෝති. දක්ෂ වෙන්න ඕනේ පළවෙනි එක. දැන් බලන්න මේවා තියෙන්නේ අපිටද කියලා. අපිට මේවා තිබ්බනම් අපි යවන්න ඕනේ ලෝකෙට බඩු. නේද? ඒ කටයුතු වල දක්ෂ වෙන්න ඕනේ. නැගී සිටි වීරිය ඇති කෙනාගේ ලක්ෂණ මේ කියන්නේ දක්ඛෝ හෝති. දක්ෂයි. අනලසෝ කම්මැලි නෑ. එයා කම්මැලි නෑ. තත්රූපායය දීමන්සාය සමන්නාගතෝ උපායශීලී වීමන්සණයෙන් යුක්තයි. ඒ කියන්නේ මොකද්ද? පරිේෂණ කරනවා. කොහොමද අලුත් දේවල් නිපදවන්නේ? කොහොමද අලුත් වෙලහෙල දාම් අපි දිනු කරන්නේ? මොන විදිය දේවල්ද අලුතින් වෙළඳ පොළට දෙන්න ඕනේ? මොන මොන භෝග සම්පත් අපි උපදවන්න ඕනේ? පරිේෂණ කරනවා. දැන් අපි කරනවා දේවල්. මේ කියන්නේ නැගී සිටි වීරිය සම්පත්තියක්. මේ නැගී සිටි වීරිය කියන එක මේ මානසික එකක්. කායික එකක් නෙමෙයි. ඒ මානසික දේ නැගී සිටි වීරිය කියන එක යාට තියෙනවා නම් එයා හැමතිස්සෙම යාගේ හිතේ තියෙනවා රැකී ආරක්ෂා කරන පැතිවලින් දක්ෂ වෙලා අලස නැති වෙලා අලුත් අලුත් දේවල් එයා සොයා ගන්නවා. අන්න ඒ කෙනා අලංකාතුන් ඒ කටයුතු කරන්න යාට ඊට පස්සේ පුළුවන්. අලං සංවිධාතුන් ක්‍රමානුකූලව එයා වැඩ කරනවා. දැන් බලන්න නිකම්ම උත්සාහයයි කිව්වට අපිට මේක තේරෙනවද? නිකම්ම උත්සාහය කියලා අපි කිව්වම උත්සාහය. බලන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කියන වචනේ, වීරිය කියන වචනේ පාවිච්චි කරන්නේ නැතු උට්ටාන කියලා පාවිච්චි කරනවා. උට්ටාන කිව්වේ නැගී සිටි වීරිය. මහණෙනි ඔන්න ඕකයි උට්ටාන සම්පදා. ඒ නැගී සිටි වීරිය මිනිස්සෙකුට තියෙන සම්පත්‍ය. දැන් හොඳට හොයලා බලන ලෝකෙ දියුණු වෙච්ච අය ආර්ථික වශයෙන් මේ ලක්ෂණ තිබිච්ච අය නෙවෙයිද? මේ ලක්ෂණ ගොවියෙක් දියුණු වුණා නම් මේ ලක්ෂණ තිබිච්ච කෙනෙක්. වෙළඳ ව්‍යාපාරය කරන කෙනෙක් දියුණු වුණා නම් මේ ලක්ෂණ තිබිච්ච කෙනෙක්. ගව පාලනය කරන කෙනෙක් දියුණු වුණා නම් ඒත් මේ ලක්ෂණ තිබිච්ච කෙනෙක්. ස්වයං රැකියාවක් කරන කෙනෙක් දියුණු වුණා නම් ඒත් මේ ලක්ෂණ කියන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුල පුත්‍රයා නැගී සිටි වීරිය යුක්ත වෙන්න ඕන. ඒක තමයි කුල පුත්‍රයාගේ තියෙන සම්පත්තිය. කුල පුත්‍රයා කියන්නේ ඔබ. ඔබට මොකද තියෙන්න ඕන කියන්නේ? නැගී සිටි වීරිය. නෝනින් කල්පනා කර කර කල්පනා කර කර මම මේක කරන්න ඕනේ, මෙහෙමයි මේක කරන්න ඕනේ කියලා ධනෝපායන මාර්ග ගැන නැගී සිටි වීරියෙන් යුක්තව කටයුතු කරනවා. ඒක මොකද්ද? උට්ටාන සම්පදා. මේ කටයුත්ත මත තමයි මේක බුදුරජාණන් මේක එකට දැම්මා. එක උට්ටාන සම්පදා. එතකොට ඒක තියෙන්න ඕනේ හැම දෙයකම. ඒ උට්ටාන සම්පදාවෙන් එයා ධනෝපායන මාර්ගවලින් ධාර්මිකව හරිහම්බ කරලා ධනවත් වුණොත් එයා ඒකෙන් තමාත් භුක්ති විඳිනවා. ඒ ඔක්කොම තියෙන උන්වහන්සේ ලස්සන දේශනා කළා. දැන් ඔන්න මේ ලක්ෂණ වලින් යුක්තව ඉන්නවා. එතකොට යාට එක සම්පත්තියක් තියෙනවා. මොකක්ද ඒ සම්පත්තිය? උට්ටාන සම්පදා. නැගී සිටි වීරිය නැමැති සම්පත්තිය යාට තියෙනවා. දෙවෙනි සම්පත්තිය. මහණෙනි මොකද්ද මේ දෙවෙනි සම්පත්තිය? ඒක තමයි ආරක්ක සම්පදා. මොකක්ද දෙවෙනි සම්පත්තිය? ආරක්ක සම්පදා. මේක කියන කුල පුත්‍රයාට හම්බ වෙනවා, උපයනවා භෝගා. භෝගා කිව්වේ භවභෝග සම්පත් උපයනවා. උත්තාන විරියාදිගත නැගී සිටි වීරියෙන් අදක්කද එතන උත්තාන වීරිය කියලා දෙකම තියෙන වචන. නැගී සිටලා වීරියෙන් හරි හම්බ කරපුවා. බාහා බල ಪರಿචිතා අතේපයේ මහන්සියෙන් හරි හම්බ කරපුවා. සේදා වක්කිතා දාඩියේ වගුරුවල හම්බ කරපුවා. ධම්මිකා ධාර්මිකව හම්බ කරපුවා. ධම්මලද්දා ධාර්මිකව ලැබිච්ච දේවල් මේ කුල පුත්‍රයාට තියෙනවා. දැන් අර පළවෙනි සම්පත්තිය තියෙනනේ උට්ටාන සම්පත්තිය තියෙනකොට මේ භවෝග සම්පත් ඇති වෙනවා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? මේ භවෝග සම්පත්තියේකට සෝ ඒ පුද්ගලයා තේ කිවි අර සම්පත් ආරක්කේන ගුත්තියා සම්පාදේති. ඒ සම්පත් නාස්ති වෙන්න අරින්නේ. ඒ සම්පත් ආරක්ෂා කරනවා. ඒ හැම සම්පතක්ම යා ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන්නේ මෙහිමයි. කින්ති මේ භෝගේ නේව රාජානෝ හරෙයුම්. මාගේ මේ භෝග සම්පත් ආණ්ඩුවට අයිති වෙන්න දෙන්න බෑ. මාගේ භෝග සම්පත් හොරහතුරන්ට අයිති වෙන්න දෙන්න බෑ. මාගේ භෝග සම්පත් ගින්නට දැවෙන්න දෙන්න බෑ. මාගේ භෝග සම්පත් ජලයට ගහගෙන යන්න දෙන්න බෑ. මේ භෝග සම්පත් නුසුදුසු පුද්ගලයන්ගේ පරිහරණයට දෙන්න බෑ. අප්‍රිය දායාද බවට පත් කරන්න බෑ කියලා යා නුවණින් යුක්තව යාගේ හරි හම්බ කරන ධනය ආරක්ෂා කරනවා. ඒක කුල පුත්‍රයාගේ දෙවනි සම්පත. කුල පුත්‍රයාගේ පළවෙනි සම්පත මොකද්ද? උත්තාන සම්පදා. නැගී සිටි වීරිය. මම අර ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මම කියලා දුන්නා තියෙනවනේ. මම ඒක කියා දුන්නා. පොඩි උදාහරණයක් රස කැවිලි ගැන. උට්ටාන සම්පදාව තියෙනවා නම් අලුත් දේවල් නිපදවන්න ඕනේ. නමුත් මට නම් හම්බුන්නේ නැහැ අලුත් එකක් මොකුත් වළඳ ගන්න. ඒක තේරුම එහෙනම් උට්ටාන සම්පදාව නැති වෙයි ඇති නේ. උට්ටාන සම්පත්තිය තියෙනවා නම් මොකද වෙන්නේ? ඒකේන අලුත් දේවල් නිපදවනවා. අලුත් දේවල් කල්පනා කරනවා. අලුත් දේවල් නිපදවනවා. එතකොට තමයි ඒකට ඉල්ලුම එන්නේ. ඊට පස්සේ ඒක සමාජය තුල පිළිගැනීම ඇති වෙනවා. අලුත් දේවල් නිපදවන්නේ නැත්තම් දැන් බලන්න අපිට බැරි වුණානේ අලුත් දේවල් ලෝකෙ මොනක් තරම් එනවද? අලුත් දේවල් එක එක විදිහට වෙළඳපොළට එනවා. මේ ඔක්කොම බිහි වෙන්නේ මොකෙන්ද? මොන සම්පදායෙන්ද? උට්ටාන සම්පදායෙන්. ඒ හැම එකක්ම බිහි වෙන්නේ. අපි අලුතෙන් කෑම බීම කනොත් නම් ඒ ඔක්කොම බිහි වෙන්නේ උට්ටාන සම්පදායෙන්. අපි අලුතෙන් බඩු භාණ්ඩ පරිහරණය කරනොත් නම් අලුත් දේවල් ඔක්කොම බිහි වෙන්නේ උට්ටාන සම්පදායෙන්. වෙන එකකින් නෙමෙයි බිහි වෙන්නේ. දැන් බටහිර රටවල මිනිසුන්ට කියලා අමුතු මොළයක්ද තියෙන්නේ? මේ මොළේමයි තියෙන්නේ. ඉන්ද්‍රියන් එකක් වැඩිද? නෑ. මේ හැමයි තියෙන්නේ. නමුත් ඇයි ඒ මිනිසුන්ට විතරක් තිබිලා අපි මේ නිකන් කර වෙලා වගේ ඉන්නේ මොකද? අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා ඉබේ සිද්ධ වෙනකන්. ඉබේ ලැබෙනකන් බලාපොරොත්තු වෙනවා. গুপ্ত විදියට ධනවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. කිසි දවසක මේ මේ මේවෙන් තොරව ලැබෙන්නේ මේ බුදුරජාන් වහන්සේ තමයි දෙවිවරුන් ගැන දන්නේ. උන්වහන්සේ තමයි බබුන් ගැන දන්නේ. උන්වහන්සේ තමයි ලෝකෙ ගැන දන්නේ. උන්වහන්සේ මේ දියුණුවේ රහස් කියන්නේ. මෙන්න මේවා දියුණුවේ රන්දරොට. උට්ටාන සම්පද ඇති වෙන්න ඕනේ. දැන් බලන්න මම මාතුල නැගී සිටි වීරිය තියෙනවා. මං ඒ නිසා බලන්න කොච්චර නිර්මාණ හද ඔබට දීලා තියෙනවද? අලුත් දේවල් අලුත් විදිහට මම පොත් හැදුවා. අලුත් විදිහට සමහර දහම් කරුණු නිර්මාණය කළා. ඒ හැම එකකෙම ඔබට අලුත් දෙයක් ලැබෙන්නේ නැද්ද? ඒ මාතුල නැගී සිටි වීරිය තියෙන නිසා. ඒතර ඔබතුල නැගී සිටි වීරිය නැහැ කියන එකද වටින්නේ? නැගී සිටි වීරිය තියෙනවා. ඒක මතුවෙන්නේ නම් ඒකට උමනා කරන උත්සාහය නුවණ මෙහෙවන්න ඕනේ. මෙහෙවන්නේ නැත්තම් ඒ නැගී සිටි වීරිය කියන සම්පත්තිය පිහිටන්නේ ඒක තියෙන්න ඕනේ. උට්ටාන සම්පදා. දැන් උට්ටාන සම්පදා මට තිබිච්ච නිසා මට මෙච්චර ත්‍රිපිටක පරිවර්තන කරන්න පුළුවන් වුණේ. මෙච්චර අලුත් කැසට් නිර්මාණ ඔක්කොම කරන්න පුළුවන් වුණේ. ධර්මයේ වුණත් මට ලස්සනට හිතන්න පුළුවන් වුණේ ඒ නිසා. ඕන කෙනෙකුට එහෙමයි. ඔබටත් එහෙමයි. ආරක්ක සම්පදා. ඊළඟට ඒ තමන් මේකේ තියෙනවා දැන් කුල පුත්‍රයා ඔබ දැන් අතීපයේ මහන්සියෙන් විහිස මහන්සි වෙලා උත්සාහයෙන් වීරියෙන් දියුණුවෙන් යමක් උපයනවාද? ඒක නාස්ති වෙන්න දෙන්නේ බෑ. එහෙනම් හම්බ කරනවා වගේම රැක ගැනීම කියන එකත් කුසලතාවයක්, සම්පත්තියක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආරක්ෂාව සම්පත්තියක්. හැබැයි මේක ලෝභකමත් එක්ක සම්බන්ධ නැහැ. ලෝභකම දිගටම આવොත් යාට ලොකු ධනවතෙක් වෙලා දිගටම පවතින්න බැරුව යනවා. එතකොට ආරක්ක සම්පදං. ඒක තමයි දෙවෙනි සම්පත්තිය. මේ සම්පත් ඇති කරගන්න පළවෙනි එක උත්තාන සම්පදා ඇති කරගන්න, ආරක්ක සම්පදා ඇති කරගන්න. ඊළඟ එක කල්යාණ මිත්‍රතා. ඊළඟ සම්පත්තිය මොකද්ද? කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ ඔන්න ඔබ වාසය කරනවා ගමක. මේ ගමේ ඉන්නවා ගෘහපතියෙක්, කු ගෘහපති පුත්‍රයෙක් ඉන්නවා. මේක හරි ලස්සන වචන කියනවා. මේක කියනවා තත්ත යේතේ හොಂತಿ ගහපතිවා, ගහපති පුත්තාවා, දහරාවා, බුද්ධ සීලිනෝ. ඒ ගමේ ඉන්න පුළුවන් වැඩිමහල් කෙනෙක්. එහෙම නැත්නම් ඉන්න පුළුවන් තරුණේ. එහෙම නැත්නම් ඉන්න පුළුවන් පොඩි දරුවෙක්. සීලවන්ත. සීලෙන් වැඩුණු, ශ්‍රද්ධාව තියෙන, ශ්‍රද්ධා සම්පන්න, සීලවන්ත, ත්‍යාගවන්ත, ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්න පුළුවන්. අන්න යාව ඇසුරු කරන්න. ගමේ ඉන්න කවද ඇසුරු කරන්න කියන්නේ? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙයින් යුක්ත කෙනා ඇසුරු කරන්න. තේ සද්දින් සම්තිට්ඨ තියත් එක්ක තමයි මෙයා ඇසුරු තියෙන්නේ. සල්ලපති යත් එක්ක තමයි කතා බස් කරන්නේ. සාකච්ඡං සමාපජ්ජති යත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම කතා බස් කර කර යාළු මිත්‍රකම් පැවැත්වීමේ හේතුවෙන් තමාට ඇතිවෙනවා ශ්‍රද්ධාව නැමැති සම්පත්තිය. අර ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් ඇසුරු කරද්දී තමාට ඒ ශ්‍රද්ධාව ඇති වෙනවා. සීලවන්ත කෙනෙක් ඇසුරු කරද්දී තමාටත් ඒ සීලය සමාදන් වෙන්න හැසිරෙන්න කැමැත්ත ඇති වෙනවා. දම්පැන් දෙන කෙනෙක් ඇසුරු කරද්දී තමන්ටත් දෙන්න අවස්ථාව ඇති වෙනවා. ප්‍රඥාවන්ත කෙනෙක් ඇසුරු කරද්දී තමන්ටත් නුවණින් මෙහෙවන්න අවස්ථාව ලැබෙනවා. මේක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට බලන්න මේ ජීවිතයේ ගත කරන ඔබට පළවෙනි සම්පත්තිය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද ඒ සම්පත්තිය උත්තාන සම්පදා. ඊළඟට තියෙන්න ඕනේ දෙවෙනි සම්පත්තිය ආරක්ක සම්පදා. ඊළඟට තියෙන්න ඕනේ කල්යාණ මිත්‍රතා. ඒකෙන් තමයි ඔබ ලෝභ කෙනෙක් නොවි. මොකද දැන් අපි ගත්තොත් මහන්සියෙන් හම්බ කරනවා, සල්ලිත් එකතු කරනවා, රැස්ස දීපලවස්තුත් එකතු වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නොතිබුණොත් ඉවරයි. මොකද වෙන්නේ? පාප මිත්‍ර ආශ්‍රයයට වැටුනොත් මෙයා අනාචාරයේ හැසිරෙනවා, බොන්න පටන් ගන්නවා. ඊළඟට ඔව් විකාල වීති සංචාරය යෙදෙනවා. ඊළඟට පරදාර සේවනේ යෙදෙනවා. ස්ත්‍රී දූර්තයෙක් වෙනවා. සුරා දූර්තයෙක් වෙනවා. සූදුකාරයෙක් වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත් නැතුවනොත් ඒ සෑම දෙයකින්ම තමාගේ ධනය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. එතකොට උත්තාන සම්පත්තිය නැතු යනවා. ආරක්ෂ සම්පත්තිය නැතු යනවා පාප මිත්‍ර සේවනයෙන්. එතකොට දැන් බලන්න උත්තාන සම්පත්තියෙන් ධනය හරි හම්බ කරන කෙනා මේකේ තියෙනවා. දැන් මේකේ තියෙන උත්තාන සම්පත්ති, ආරක්ෂ සම්පත්ති, කල්යාණ මිත්‍රයව හොයාගෙන ඔබ යන්න ඕනේ. පාප මිත්‍රය ළඟට එනවා හැම හොයාගෙන. දැන් ඔබ ධනය හම්බ කරනවා නම් හොඳට ධනවත් වෙනවා නම් ඕන තරම් hina වේගෙන එනවා ළඟට. නමුත් සමහර විට කල්යාණ මිත්‍රය එන්නේ නැහැ. කල්යාණ මිත්‍ර හොයා ගන්න ඕනේ. අන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කර ගන්න ඕනේ. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟ සම්පත්තිය තමයි සමජීවිකතා. සමජීවිකතා කියන්නේ අයවැය හඳුනාගෙන ජීවත් වෙනවා. මේකේ තියෙන ජීවත් වෙන ආකාරය එයාගේ තියෙන මිලමුදල් ප්‍රමාණය දැනගෙන තමයි වේදම් කරන්නේ. තමන්ට ආදායම් නැතුව ණය ගන්න යන්නේ නැහැ. ආදායම් නැතුව වේදම් කරන්න යන්නේ නැහැ. මේකේ තියෙනවා ඒක හරියට යා ඒක කරන්නේ කොහොමද? තරාදියකට දෙපැත්තේ තරාදියේ තියෙනනේ තැටි දෙක. මේ තැටි දෙක එක පැත්තකට දානවා අය. අය කියන්නේ හම්බ කරන දේවල්. ඒක පැත්තට දානවා වැය. එතකොට දැන් ඊයා බලන්නෝනි මේ අයයි වැයයි අතර කොහොමද පරතරේ තියෙන්නේ? අය ටිකක් නම් වැය ගොඩක් නම් එයා අමාරු වැටෙනවද නැද්ද? අමාරු වැටෙනවා. මේ නිසා ජීවිතයකට තියෙන සම්පත්තියක් තමයි ආදායම සලකලා වේදම් කරන එක. බලන්න මේ අර පිරිමැස්ම ගැන කියලා තියෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා හරිය අර පිරිමැස්මින් ජීවත් වෙලා තියෙනවා. දවසක් ආනන්ද හාමුදුරුවන්ට රජ කෙනෙක් ආවා. ඒ ආපු වෙලාවේ දායක පිරිසක් ආනන්ද හාමුදුරුවන්ට සිවුරු වගේ පූජා කළා. රජුරුව හිතුවා දැන් මේ සිවුරු වගේ දුන්නා. දැන් මේව නාස්ති වෙයි. දැන් අහන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේලාගේ මේව පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. ඒක ස්වාමීනි දැන් ඔබ වහන්සේට මේ සිවුරු පූජා කළා අලුත් ඒවා. දැන් මේකට මොකද කරන්න කියලා ඇහුවා. කිව්වා මේවා පරණ සිවුරු තියෙන ස්වාමීන් වහන්සේලාට මේව දෙනවා. එතකොට මේ පරණ සිවුරු වලට මොකද කරන්න කියලා ඇහුවා. ඒ පරණ සිවුරු වලින් අපි පාපිසි වියනවා. පාපිසි වියලා ඒව තමයි පාවිච්චියට ගන්න. එතකොට පරණ පාපිසි වලට මොකද කරන්න කියලා ඇහුවා. ඒ පරණ පාපිසි බඩු මුට්ටු පිහදාන්න, ඊළඟට හැලිවලන් අල්ලන්න, ඒ ආදී දේවල් වලට පොඩි පොඩි දේවල් වලට ගන්නවා. එතකොට ඒවට ගත්ත කලින් රීතික වලට මොකද කරන්නේ? ඒවා ඔක්කොම මැටිත් එක්ක මිශ්‍ර කරලා අපි බිත්තිවල කුටි හදද්දි කුටියට ගානවා කිව්වා. දායකයෝ දුන්න දේ නාස්ති වෙන්න එපා කියලා. කොහොම පිරිමැස්මක්ද? ඊට පස්සේ මේ රජුරුව සතුටු වෙලා අනුමෝදන් වෙලා සලු 500ක් කෙවලෙම පූජා කළා. බොහොම හොඳයි, නාස්ති වෙන්නේ නැහැ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ රජපෞලක ඉපදුණි. නමුත් රජපෞලක ඉපදුණා කියලා ඒ රජ කාලයේ විදිහට ජීවත් වුණේ. ආන්න බලන්න උන්වහන්සේ මොනතරම් ශ්‍රාවකයන්ව මේ අරපිරිමැස්මෙහි හික්මවලා තියනවද? අරපිරිමැස්මෙහි හික්මවලා තියනවා. නාස්තිය නැහැ. එතකොට මේ වගේ සාමාන්‍ය ජීවිතවලදී නාස්තිය නැති ජීවිත සමජීවිකතා හරි ප්‍රයෝජනයි. දැන් අපිට ගොඩක් සමහර අවස්ථාවල අපිට තේරිලා තියෙනවා සමහරු ධන දහන්නේ නැහැ. ණය වෙලා. වීදම් කළා. එක මගුල් ගෙදරට ණය වෙලා. ඊට පස්සේ මේ හූල් හූල් 17 දුවනවා. හරිද එතකොට අය වැය? වැරදි නැති. ඒ විදිහට මේ මංගල්‍ය ගන්නවට වඩා හොඳ නැද්ද පුංචි වීදමකින් කරනවා. ණයක් නොවි. ලෝකෙට පරකාසි කරන්න ගිහින් අන්න ගෙදරට වෙච්ච දේ. මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ අයවැය ගැන දන්නේ නැති නිසා. අයවැය ගැන දන්නේ නැති වුණාට පස්සේ හසුරවන්න අර සමාජයට පේන්න ලකුවට කරන්න හදනවා. අන්තිමට තමන් දන්නේත් නැහැ. තමන් අමාරු වෙටෙනකන් මේ වගේ මෝඩ දේවල් හරියට කරනවා. මේ නිසා අපිට තියෙන්න ඕනේ උත්තාන සම්පදා වගේම ආරක්ක සම්පදා වගේම කල්යාණ මිත්‍රතා වගේම තියෙන්න ඕනේ සමජීවිකතා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිඹුල් කන්නෙහි ජීවත් වෙන්න එපා කියනවා. ඒ කියන්නේ ඔන්න කෙනෙකුට දිඹුල් ඕනේ. දිඹුල් ගහට නගිනවා. නගලා මොකද කරන්නේ? ගහ හොල්ලනවා. හොල්ලනකොට ගැට වැටෙනවා, අනිත් ගැට වැටෙනවා, ඉරිච්ච වැටෙනවා. දැන් මෙයා කහින් බහිනවා. බැහැලා ඉවිච්ච දෙකක් තුනක් අහුලගෙන යනවා. ඒ වගේ ඉන්නවා කියනවා සමහරු ටිකක් හම්බ කරනවා, ගොඩාක් වීදම් කරනවා. ටිකක් හම්බ කරගෙන ගොඩාක් වීදම් කිරිල්ල දිඹුල් කනවා. හැබැයි මේ රටම දැන් කාලයක් තිස්සේ දිඹුල් කකා ඉන්නේ. දන්නවනේ නේ? කෝටි ගාණ නැයිනේ. එතකොට මේ දිඹුල් කනවා කියන්නේ ඒක මුදල් නාස්තිය. පෞද්ගලිකව අපිට දිඹුල් කන්නේ නැතුව ජීවත් වෙන්න ඔබ හදා ගන්න ඕනේ. ඔබ හරි හම්බ කරගන්න දේවල් නිර්පරාදේ වීදම් වෙන්නේ නැතුව අවශ්‍ය දේවල් වලට පමණක් වීදම් කරන විදිහට ලෑස්ති කරගන්න ඕනේ. දැන් බලන්න මම මට මතකයි මං කුණ්ඩසාලේ අසපුවට කුණ්ඩසාලේ අසපේ වහලේ හදන්නේ. දැන් මට ශ්‍රද්ධාවන්ත නෝන කෙනෙක් කොළඹ ඉන්න ඕන කෙනෙක් මාස්පතා රුපියල් 5000 ගාන එව්වා. අවුරුදු ගානක් මහනුවර දොස්තර නෝන කෙනෙක් රුපියල් 10000 ගාන එව්වා. මුල් කාලේ ඒ කාලේ මම ඔක පොතකට දැම්මෙව්වා. රණසිංහ අයියාට කියලා තිබ්බා රණසිංහ අයියා මේක මේ අපිට අවස්ථාවක් කියලා වේදම් කරන්න මේක ගම්මු කියලා. දැන් කුණ්ඩසාලේ වහල හදන්න සල්ලි නෑ. එතකොට මං කිව්වා මේ දැන් රණසිංහව සල්ලිත් නැහැ ඉල්ලන්නත් බෑ කෙනෙකුගෙන්. දැන් බලන්න අර පොතේ කීයක් තියෙනවද කියලා මං ඇහුවා. රණසිංහ කිව්වා ස්වාමීනි ලක්ෂ 12ක් තියෙනවා කිව්වා. ඒකෙන් තමයි ලක්ෂ 10ක් දුන්නා. මං කිව්වා එහෙනම් ලක්ෂ 10ක් දෙන්න. ඒ සල්ලි එතකොට බලන්න අර දීපු අයගේ සතයක්වත් අහක ගියේ නැහැ. සම්පූර්ණ අර ධර්මශාලාවක් හදන්න ඒ දෙව්වා. දැන් ඒගොල්ලෝ දන්නවද ධර්මශාලාවක් හදේ කියලා අර මාස්පත වෙන පොඩි සල්ලි වලින්. අන්න බලන්න මේ ඉතුරුව. මේ වගේ අර ඔබේ ජීවිතය තුළ අයවැය සලකාගෙන ජීවත් වෙනවා නම් ඒක හරියට. සමහරු පිරිමහන්න ගිහලා මේකේ තියෙනවා. සමහරු පිරිමහන්න ගිහලා මොකද කරන්නේ? දැන් හොඳට හම්බ කරනවා. හොඳට සල්ලිත් තියෙනවා. මේ පිරිමැස්ම කිය කිය දුකසේ ජීවත් වෙනවා. තමන් කන්නේත් නැහැ. අනුන්ට දෙන්නෙත් නැහැ. ඔව්. සල්ලි හම්බ කර කර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාට කියන්නේ අනේ මේ පුද්ගලයා අනාථ මරණයෙන් මැරෙන කෙනෙක්. අනාථ මරණයට අහුවෙන්න එපා කියනවා. දිබුල් කන වගේ ජීවත් වෙන්නත් එපා. අනාථෙක් වගේ ජීවත් වෙන්නත් එපා කියනවා. දැන් මේකෙන් කියන්නේ එයාට සාමාන්‍යයෙන් අයවැය දැනගෙන ජීවත් වෙන්න කියලා. එතකොට තමයි පින්ග්‍රස් කරගන්නේ ආදී කරන්න මිනිස්සුෙකුට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට ජීවත් වුණාම ඒක තමයි යාගේ සමජීවිකතා. එතකොට සම්පත් කීයක් තියෙනවද ජීවිතේට? උතන හතරයි. පස්වෙනි සම්පත්තිය ශ්‍රද්ධා සම්පදා. එයාට තියෙන පස්වෙනි සම්පත්තිය මොකද්ද? ශ්‍රද්ධා සම්පදා. එයාට තියෙන බුදුරජාණන් වහන්සේ ගැන තියෙන චිත්ත ප්‍රසාදය එයාගේ සම්පතක්. මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. දැන් මේ අවබෝධය මේ අපි කතා කරන්නේ. මේ කතා කරන්නේ කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ කතා කරන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි මහත් පැහැදීමකින් යුතුව වාසය කරනවා. එයා ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන හොඳ පැහැදීමක් තියෙනවා. උන්වහන්සේ නිකෙලස් බව, උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව දැනගෙන එයා ඒ ගැන පැහැදිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන අරහන් කියන්නේ රහතන් වහන්සේ නමක්. දෙවෙනි එක මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. හරි, පැහැදිලිවෙන් ඉන්නවා මෙයා ඒ ගැන. තුන්වෙනි එක මොකද්ද? උන්වහන්සේ තුල තියෙනවා නම් යම්කිසි අවබෝධයක්, යම්කිසි විශිෂ්ට වූ ප්‍රඥාවක්, යම්කිසි උත්තර මනුෂ්‍ය ධර්මයක්, ධ්‍යාන අභිඥා ආදියක් තියෙනවාද? ඒ තුලින් උපදවාගත් විශිෂ්ට ප්‍රඥාවක් ඇද්ද? ඒ ප්‍රඥාව තුල උන්වහන්සේ ජීවත් වෙනවා. ඒ විඥාචරණ සම්පන්න ගුණය ගැන පැහැදීමකින් ඉන්නවා. උන්වහන්සේ තුල තිබුණා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සොයාගෙන ඒ තුල ගමන් කරපු ජීවිතේ සුගත. ඒ ගැන පැහැදීමෙන් ඉන්නවා. මේ ලෝකේ ගැන බුදුරජාණන් වහන්සේ තුල තියෙන අවබෝධය ගැන පැහැදීමෙන් ඉන්නවා. ලෝකවිදූ කියන ගුණය ගැන පැහැදීමෙන් ඉන්නවා. ඒ වගේම උන්වහන්සේට පුළුවන් වුණා මේ ලෝක සත්‍යයව දැන් බලන්න. තවමත් මේ අපි ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත්තා නම් අපි අකුසල් දුරු කළා, කුසල් නඩනවා නම් මේ අපි තාමත් ටික ටික හරි දමණය වෙන්නේ අනුත්තර වූ පුරිස ධම්ම සාරති ගුණයට නේද? උන්වහන්සේ අනුත්තර වූ පුරිස ධම්ම සාරති ගුණයෙන් යුක්තයි කියලා ඒ ගැන පැහැදීමෙන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ටයි මිනිසුන්ටයි ශාස්ත්‍රූන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා භික්ෂුන් වහන්සේලාට. ධර්ම දේශනා කරද්දී මහණෙනි දේශේත භික්කවේ ධම්මං කියලා ධර්ම දේශනා කරන්න කියලා ඒක උන්වහන්සේ දේශනා කරන්න කොහොමද? චාරිකාවේ යන්න. ඒකේ ධර්මයේ කියන්න ගිහින් ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේවමනුස්සානං. දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් ධර්මයේ කියන්න කියලා. එහෙනම් දැන් අපි මේ මිනිසුන් විතරන කියන්නේ දෙවියන්ට හිතසුව පිණිස මේක කියන්න කියනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිසුන්ට පමණක් නෙවෙයි දෙවියන්ට හිතසුව පිණිස පවතින්නේ. එතකොට මේ ධර්මය අපි කතා කළේ නැත්නම් දෙවියන්ටත් ඇහෙන්නේ නැහැ. දෙවියන්ටත් ඇහෙන්න නම් දැන් ඉන්නනේ පොළොව වාසී දෙවිවරු, වෘක්ෂ දෙවිවරු, මේ ප්‍රාදේශීය දෙවිවරු දැන් මිනිසුන්ට වෙච්ච විපතම දෙවියන්ටත් වෙලා. මොකද්ද? දෙවියන්ට ධර්මයේ කියන්න කෙනෙක් නැහැ. දෙවියන් අහුවිලා තියෙනවා මිනිසුන්ගේ වංචාවට. ඇයි මිනිස්සු පුරුදුලා තියෙනුනේ මිනිස්සුකින් වැඩක් ගන්න ඕන මොකද කරන්නේ? ඔන්නේ වැඩක් ගන්න ඕනි කාගෙන් හරි. ඔන්නේ මොන හරි හදාගෙන වැලිතල පිටක් හදාගෙන යනවා. ඈත සිට hina වේගෙන යනවා. ආ දැක්ක කල් ගිහිලා අත ගානෝ. ආ පාට වැටිලා ලස්සන වෙලා අත ගානෝ. අරය පහ දිනවා ඉතින්. ඊට පස්සේ ඉතින් එහෙම කතාවෙන් එනවා මග අරින්න බැරි තැනට. ඊට පස්සේ කියනවා මට මේ වැඩේ කරලා දෙන්න. ඉතින් කරලා දෙන්න ඕනේ. දෙයයන්වත් මිනිස්සු හිර කරනවා මග අරින්න බැරි තැනට. මිනිස්සු ඕන්න ගිහලා පූජා වට්ටිය කරන් තියෙනවා. ස්තෝත්‍ර කියනවා. දැන් දෙවියන් මේ ආමි මා කෙරෙහි ප්‍රසාදයට පත්ච්ච කෙනෙක් මේ ඇවිල්ලා. දැන් දෙවියන් හිතනවා. ඊට පස්සේ මොකද කියන්නේ දෙවියන්ට? දේව ස්තෝත්‍ර කියන ඔබ වහන්සේ මෙහෙමයි කියලා. එතකොට දෙවියන්ගේ හිත පහද. ඊට පස්සේ කියනවා අනේ අරක කරලා දෙන්න. ඒතර මිනිස්සු විසින් දෙවියන්ව අල්ල ගන්නවා ඒ විදිහට. එතකොට මේ දෙවියන්ට පැහැදිච්ච ගොඩාක් ඉන්නවා දෙවියන් ළඟ භූත කොටස්. ඒ අය මොකද කරන්නේ? අරව කරලා දෙනවා. ඒකත් හරි. නමුත් වෙලා තියෙන්නේ එතනදී දෙවියන්ගේ පින් ටිකට අලුතින් පින් රැස් වෙන්නේ. මනුෂ්‍යයන්ට වෙච්ච දෙයි. දැන් මනුෂ්‍ය ලෝකෙට අපි ආවේ අප විසින් රැස් කරපු පින්වල විපාක වශයෙන්. දැන් මේ ජීවිතයේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබුණ පණිවිඩේ පිනට ආසා කරන්න. පින් කරන්න. දක්ෂ මල්කාරී ලස්සන මල් එකතු කර කර ගොතන්නේ පින් කරන්න. පින් එකතු කරන්න. පින් ඇතුව යන්න. එහෙනම් මිනිස් වගේම දෙවිවරු ඉපදලා තියෙන්නේ මේ ජීවිතේ කරපු පින් නිසා. සමහර විට මේ මානුෂ්‍ය ලෝකේ පින් කරපු අය ගිහින් උපදින දෙවියන් අතර. දැන් මිනිස්සු කරන්නේ දෙවියන්ට සිහි කරවන්නේ නැහැ පින් කිරීමේ වටිනාකම. ඒ බුද්ධ දේශනාවේ තියෙනවා දෙවියන් ගැන කියලා. මහණෙනි දෙවියන් චුත වුණොත් ඒ චුත වුණාට පස්සේ ආයේ දෙවියන් අතර උපදින්නේ නියපොතර ගත්ත පස් ටිකක් වගේ පිරිසක්. වැඩි පිරිසක් සතර අපායට යනවා කියුවා. එහෙමනම් පිනින් යුක්තව ඉන්න දෙවියන්ට මේ අනතුරු පේන්නේ නෑ. එහෙනම් ප්‍රමාදයේ දෙවියන් තුලක් තියෙනවා. ප්‍රමාදයේ මිනිසුන් තුලක් තියෙනවා. දැන් මිනිසුන් තුල පිනට ලැබිර ජීවිතය ගත්තාන් පස්සේ මිනිස්සු කැමති විනෝදෙන් ගින්න. කාලා බීලා ඉන්න. සතුටින් ඉන්න. එහෙමෙහි ගමන් බිමන් යන්න. ලෝකෙ බලන්න. සල්ලි උපදව ගන්න. මේකනේ මිනිස්සුන්ගේ ස්වභාවික ලක්ෂණේ. ඒ පින නිසා යාට ඒව හැදිලා තියෙනවා. තවදුරටත් ඉන්ද්‍රිය দমনය කරගෙන පින් කරගන්න පෙළඹෙන කලාතුරකින් දෙවියුරුත් එහෙමයි. එතකොට දැන් හැමතිස්සෙම මිනිස්සුන්ගෙන් පුද පූජාවල් ලැබෙනකොට දෙවියුරුත් කැමතිනේ මිනිස්සු වගේම ගෞරවයට. මිනිස්සුන්ගෙන් සම්මාන ලබන්න කැමතියි. අන්තිමේදී මොකද වෙන්නේ? ඒ දෙවියන් ඒ පුද පූජාවල් ලැබමින් ඉන්නවා. දෙවියන්ගේ දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, දිව්‍ය සැප, දිව්‍ය අධිපති භාවය ගෙවිලා ගිහිලා දිවි ජීවිතින් චුත වෙනකන් දන්නේ. එහෙමනම් දෙවියන් කෙරෙහි තනුකම්පා කරන කෙනා දෙවියන්ට මේ කාරණේ පැහැදිලි කළා. දෙවියන්ව ශ්‍රද්ධාවේ, සීලේ, ශ්‍රුතියේ, ත්‍යාගයේ, ප්‍රඥාවේ පිහිටවන්න ඕනේ. අන්නේ එක කවුද කළේ? බුදුරජාණන් වහන්සේ. අර එක්තරා අවස්ථාවක තියෙනවා සක්‍ර දෙවියන්. සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ගැඹුරු ධර්මයක් පටිච්ච සමුප්පාදය ගැන අහනවා. මේ තණ්හාව නිසා මේ සත්‍යය මේ භවෙන් භවට යන එක ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. දැන් මේ ධර්මය අහලා සක්‍ර දෙවියන් එතනම යාගේ දිව්‍ය ආත්මය, ඒතොට යාගේ ආවිස ඉවර වෙච්ච මොහොතේ ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ආනුභාවයෙන් ඒ ක්ෂණේම යා චුත වෙලා ඒ ක්ෂණේම සක්‍ර දෙවිඳු වෙලා එතනම ආයමත් ඕපපාතිකව පහළ වුණා. ඒ වෙනස පිටස්තර කෙනෙකුට පේන්නේ නැති වේගෙන් බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට පිහිට වුණා. ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ මම සරණ ගියා. මට මේ ධර්මයේ ලැබුණා. මම මේ දැන් සක්‍ර ජීවිතෙන් මේ දැන් චුත වෙලා මේ දැන් ආපහු මට අලුතින් මේ ලැබුණා කියනවා. එහෙනම් බලන්න දෙවියන්ට තියෙන්නේ මේ ධර්මයේමයි පිහිටට. එතකොට ඒ කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මිනිසුන්ට වගේම දෙවියන් කෙරෙහි අනුකම්පා වෙනු බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. දෙවියන් බඹුන් කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. දිවවරු දසදහස් ගණන් කෝටි ගණන් මාර්ගඵල ලැබුවා. දිවවරු එක තැනක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ විස්තරේ. මේ දිව්‍ය ලෝකවල දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා, ධර්මයේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ගෙන් අහන ඔබ ගැඹුරු දේවල් මේ කතා කරන්නේ. ඔබ කොහෙන්ද ඉගෙන ගත්තේ? අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ බුදුසසුනේමයි, මේ බුදුසසුනේමයි කියනවා. එතකොට බලන්න මේ දෙවිවරුනුත් මේ කාරණාවල් අවශ්‍යයි. අවශ්‍යයි. එතකොට දෙවිවරුන්ට සිහිය කියන එක උපදවා ගැනීම හැකියාව තියෙනවා. වීරිය උපදවා ගැනීම හැකියාව තියෙනවා. සතර සතිපට්ඨානෙ වැඩිම හැකියාව තියෙනවා. ප්‍රඥාව උපදවා ගැනීම හැකියාව තියෙනවා. එයි එක් සුගතියනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා අපිට තියෙන්න ඕනේ ඒ ගැන පැහැදීමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේවා අවබෝධ කරන්න පුළුවන් ආකාරයට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ මේව දේශනා කළේ නැත්තම් අපිට මේ කිසිම දවසක මේ කාරණා තේරෙන්නේ නැහැ. දැන් අපි ගමු පසේ බුදුරජාණන් වහන්සේලා ගැන. දැන් අපි අහලා තියෙනවා ලෝකේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. කවුද ඒක ප්‍රකාශ කළේ? බුදුරජාණන් වහන්සේම උන්වහන්සේගේ බුදුමුවින් දේශනා කළා. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ මේ ලෝකේ ධර්මයේ කතා කරන්නේ නැති කාලවල. හැබැයි ලෝකයේ චතුරාර්ය සත්‍ය පතුරවාගෙන යෑමක් නැහැ. උන්වහන්සේලා තනියම චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා උන්වහන්සේලගේ පාඩුවේ ජීවත් වෙලා පිරිනම් පානවා. උන්වහන්සේලා සුළුවෙන් සුළුවෙන් ලෝක සත්‍යයට දම් පෙන් දෙන අයට යමක් කියනවා ඇති. ඒ ගැන හිත පැහැදුනොත් ඒ ඇත්ත සුගතිය යනවත් ඇති. එහෙම නැතුව මේ වගේ දෙවි මිනිස් ලෝකයාට ප්‍රකට කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන බුද්ධ කියන ගුණයට බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධය ඇති කරගෙන අන් අයට අවබෝධය ඇති කරවන්නට ධර්ම දේශනා කරනවා. ආන් ඒ ගැන අපේ හිතේ පැහැදීම ඇති කර ගන්න ඕන. ඊළඟට උන්වහන්සේ මේ ගුණ දැරීමට තරම් භාග්‍යවන්තයි. මේ ගැන පැහැදීම ඇති කර ගැනීම මොන සම්පදාද? ශ්‍රද්ධා සම්පත්තිය. ශ්‍රද්ධා සම්පත්තිය මේක අපි ඇති කර ගන්න ඕනේ. එතකොට දැන් අපි සම්පත් කීයක් ඇති කර ගන්න ඕනේද? පහයි. මොනවද ඒ පහ? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍තතා, සමජීවිකතා, ශ්‍රද්ධා සම්පදා. ඊළඟ එක සීල සම්පදා. සීල සම්පදා. සීල සම්පදා කියන්නේ සීල සම්පත්තිය. එහෙනම් කෙනෙක් වාසය කරනවා නම් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, ඒක මොකද්ද? එයාගේ සීල සම්පත්තිය. කෙනෙක් වාසය කරනවා නම් සොරකමින් වෙන් වෙලා, ඒ කියන්නේ එයා ප්‍රතිපත්තිමේ වශයෙන් නුදුන් දෙයක් ගන්න නැත්තම්, එයා සීලේ පිළිපදලා ඉන්න කෙනෙක්. ඒක මොකද්ද? සීල සම්පත්තිය. සොරකමින් වැළකී සිටීම සීල සම්පත්තිය. දෙක. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටීම. ඒක මොකද්ද? සීල සම්පත්තිය. මේක සම්පතක් මිනිසයන්ට තියෙන. බොරු කීමෙන් වැළකී සිටීම සීල සම්පත්තිය. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකී සිටීම සීල සම්පත්තිය. අපේ රටේ මේ අවුරුදු 2400ක් විතර මත්පැන් පාවිච්චියක් තිබිලා නැහැ. සුද්ධ තමයි පුරුදු කරලා තියෙන. අර 1600 ගණන් වල කවුද හිටි? රොබර්ට් නොස්. රොබර්ට් නොස් මහත්තයා මොකද්ද කියන්නේ? එයා කියන්නේ ලංකාවේ මිනිස්සු මත්පැන් පානය කරන්නේ නැහැ කියනවා. සුද්ධන්ට බනිනවා කියන බටහිරයට මොනවා කියලාද? ගිරි මස් කන සුද්ධා. එහෙමයි බනිනවා කියන්නේ. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු කවදාවත් හරක් මස්වත් කාල නැහැ. මේ බොහෝ මෑතක තමයි මේ ඔක්කොම පුරුදු වෙලා තියෙන්නේ. මත් පැම්බීලා නැහැ. ඒ ඔක්කොම පුරුදු කළේ සුද්ධෝ. දුම් පාණය කියන එක තිබිලා නැහැ. බොහොම කලාතුරකින් තිබිලා තියෙනවා. ඒත් මේ බෙහෙත් කුල වර්ග තමයි මේ පාණය කරලා තියෙන්නේ. එහෙම නැතුව නැහැ. දුම් කුල පාවිච්චියක් ලංකාවේ තිබිලා නැහැ. මේ සුද්ධ තමයි දුම් පාණය පුරුදු කළේ. ටවුන් වල ගිහිල්ලා සුද්ධ බොනවා. එතකොට සිංහලයේ මොකද කරන්නේ? අර ලීන්සු කෑලි කරි දාගෙන දෙකරි නැවි නැවි සුද්ධ ගාවට යනවා. ගියාම සුද්ධ මොකද කරන්නේ? ආ දෙනවා. ඉදා ඉදා බීපා. සුද්ධ බීලා පෙන්නනවා. ඉතින් මේගොල්ලෝ මොකද කරේ? සිංහලෝ ටික ඇස් දෙකත් ඇරගෙන කටත් ඇරන් බලන් හිටිය සුද්ධ මේක බොන හැට. සුද්ධ මොකද කරන්නේ? මේක සිගරට් ටික ඌරලා දුම් වලල්ල පිටකොන්නෝ කටින්. ආ සිංහලිය උඩ ගියා මේක බලලා. ඔන්න පටන් ගත්තා. එහෙම තමයි අපිට පුරුදු කළේ. බොණ්ඩ පුරුදු කළේ සුද්ධ. මස් කෑම පුරුදු කළේ සුද්ධ. එතකොට මේව තිබුණේ නැහැ. නමුත් මේ වෙනකට කොච්චර නොමග ගිහිල්ලාද කියන්නේ. දැන් මගුල් ගයක් තියෙනවා. බොණ්ඩ නැහැ. ඒ එන මිනිස්සු එන්නේ වැඩිපුරම කීයටද? බොණ්ඩ බලාගෙන. ඉතින් කියනවා මේ බොණ්ඩ ටිකක් නැති මගුල් මොකටද? සමහර තැන් තියෙනවා මල ගෙවල්. සෝන හදන්න සෙනඟ නැහැ බොණ්ඩ දුන්නේ නැත්තම්. මලගයක් වෙච්ච ගමන් බොණ්ඩ කැමති අය නිලමැස්සෝගේ කීට්ටු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රැඳිලා ඉන්නේ මොකේටද? ඔව් වරින් වර ඒගොල්ලන්ට පොඩ පොඩ දෙනවා. ඔන්න සම්පදා නැහැ. සීල සම්පදා කියන එක තියෙන්න ඕනේ. මිනිස්යන් විනාශ වෙන කරුණු ඒවා. සීල සම්පදාවට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ මේ පංචශීලයේ. පංචශීලයේ හරියට ආරක්ෂා කරනවා නම් සතුන් මැරීමෙන් වැළකීලා, සොරකම් කිරීමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා සිටිනවා නම් එයා තුල සීල සම්පත්තිය තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා දැන් සම්පත් කීයද? 6යි. හත්වෙනි එක තමයි ඡාග සම්පදා. ඡාග සම්පදා කිව්වේ ත්‍යාග සම්පත්තිය. අද උදේ ඒක අපි බොහොම ලස්සනට ඉගෙන ගත්තා. සකස් කොට දන් දීම ගැන. ත්‍යාග සම්පත්තියේදී කියා සකස් කොට දන් දෙනවා. ඊළඟට සකස් කොට දන් දෙනවා, ගෞරව සම්පරියුක්තව දන් දෙනවා, සිය අතින් තමන්ගේ අතින් දන් දෙනවා, අහක නොදාන දේවල් දෙනවා. අහක දාන දේවල් නෙමෙයි දෙන්නේ, අහක දාන්නේ නැති දේවල් දෙනවා. තමන්ට ආපහු මේවා ලැබෙනවා නේද කියන අදහසින් දෙනවා. මෙහෙම දෙනකොට ඒ ලබා ගන්න එක්කිනාට හොඳ දෙයක් ලැබෙනවා. දෙන එක්කිනා හොඳ දෙයක් දෙනවා. ගරුසරු සහිතව දෙනවා. තමන්ගේ අද්දකින් දෙනවා. එතකොට අහක නොදාන දෙයක් දෙනවා. ඊළඟට මේවා ආපහු තමන්ට ආන්නේ බඳු දානේ පිණිස මෙයා මසුරු මල දුරු කරපු සිතින් තමයි ගෙදර වාසය කරන්නේ. දන් දෙන එක්කෙනා පින් දහම් කරන එක්කෙනා ආයෙමත් එකක් දීලා ඉවර කළා ආයෙමත් ඊළඟ එක මම කොහොමද දෙන්නේ කියලා කල්පනා කරනවා. ලෝභ කෙනා හිම නෙමෙයි. චූටක් දෙනවා. දීලා වරුවක් කියවනවා. වරු ගණන් කියවනවා මම. ඔව් අසවල් දී දුන්නනේ කියලා වරු ගණන් කියෝ කියෝ ඉන්න අලුතින් දෙන්නේ නැහැ. දන් දෙන්න පුරුදු වෙච්ච එක්කෙනා හිම නෙමෙයි. එකක් දීලා නවතින්නේ නැහැ. එයා ඊළඟ එකට සූදානම් වෙනවා. ඒ වගේ හැමතිස්සෙම යා තමන්ගේ ජීවිතේට දන් දීම කියන එක තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ එයා අත හොදගෙන ඉන්න කෙනෙක්. අත හොදගෙන ඉන්නේ දන් දීම පිණිස. එයාගෙන් ඉල්ලන්න සුදුසුයි. යාච යෝගා කියන්නේ ඉල්ලන්න සුදුසුයි. එයා ගාවට ඇවිල්ලා කවුරු හරි මොන හරි ඉල්ලුවොත් එයා පුළුවන් හැටියට හොඳට දෙනවා. ඉල්ලන්න සුදුසුයි. දාන සංවිභාග රතෝ. එයා හරි ආසයි දම් බෙදන්න. අන්න ඒක ගිහි ජීවිතයේ තුල තියෙන ඔබට තියෙන සම්පත්තියක්. තියෙන සම්පත්තිය. ඡාග සම්පදා. දැන් හතක් කිව්වනේ. දැන් කියන්න බලන්න. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා, ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා. අටවෙනි කරුණ පඤ්ඤා සම්පදා, ප්‍රඥා සම්පත්තිය. ප්‍රඥා සම්පත්තිය කියන්නේ මොකද්ද? උදයත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති. අරියාය නිබ්බේධික පඤ්ඤාය. සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. ඒ ප්‍රඥාව තමයි අනිත්‍ය ගැන තියෙන අවබෝධය. එහෙමනම් මේ ගිහි කෙනෙකුට අනිත්‍ය ගැන තියෙන අවබෝධය එයාගේ තුල තියෙන සම්පත්තියක්. එයා තුල තියෙන සම්පත්තියක් මේ ප්‍රඥා සම්පදා. අනිත්‍ය ගැන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ගිහි ජීවිතයේ ගත කරන කෙනාව ලෝකෝත්තර මාර්ගයෙන් ඉවත් කළා තියෙනවද? එයාට ලෝකෝත්තර මාර්ගයේ ස්පර්ශ විවි තමයි මේක දිනු කරන්න තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනයිද කියලා. සම්පත්තියක්. ඊළඟ එක තමයි මේ ප්‍රඥාව කියන සම්පත්තිය ඇති වුණාට පස්සේ එයාගේ ජීවිතයට අවබෝධය කියන එක බොහොම ඉක්මනට ඇති වෙන එකක්. දැන් සාමාන්‍යයෙන් අපි කියමු මෙහෙම. ඔන්න ඔබ දන්නවනේ සුප්පියා උපාසිකාව. සුප්පියා කිව්වේ කවුද? සීවලි හාමුදුරන්ගේ අම්මා. සුප්පියා උපාසිකාව හිටියා මූඩ ගර්භ වෙලා. මූඩ ගර්භ වෙලා කියන්නේ මව් කුසී ගර්භයේ හිර වෙලා. දරුවා හිර වෙලා, දරුවා වැඩුණ ඇතුලේ. අවුරුදු 7යි මාස 7යි දවස් 7යි. සාමාන්‍යයෙන් මාස 10කදී දරුවෙක් බිහි වෙන්න ඕන. දැන් මේ සුප්පියා උපාසිකාව සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. ඒ සුප්පියා උපාසිකා විවාහ වෙච්ච සුප්පිය උපාසකතුමා සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. එහෙනම් ඊ දෙන්න විවාහ වෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වෙච්ච දෙන්නේ. එතකොට මේ දෙන්න දැන් ඔන්න සුප්පියා උපාසිකාවට මව කුසේ දැන් ඔන්න දරුවා දරුවේ ඇතුලේ වැඩිනවා බිහි වෙන්නේ. දැන් වේදනාව. වේදනාව වෙනකට සුප්පියා උපාසිකා මොකද කරන්නේ? විලාප දෙනවද? නේ දරුවට සාප කොන්නවද? නෑ. මොකද්ද කරන්නේ? බව කුස අත ගගා කියනවා. අනේ මේ දුකෙන් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිදහස් වුනේ. මේ දුකෙන් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ නිදහස් වුණා. මේ දුකෙන් නිදහස් වෙන ධර්මයක් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා කියකේ අත ගන්න බඩ. බලන්න මේ ධර්මයට ආපු එක්කෙනා කැරකි කැරකි ධර්මයට මෙන ලස්සන. වෙන කෙනින් නම් හතර දිබ්බාගේ දුවනෝ. කිසි පිටක් නැතේ කියයි මේකේ. ඊට පස්සේ දැන් ඔන්න දැන් අවුරුදු 7යි මාස 7 දවස් 7ක් ගෙමි ලෝකෙට හඬගගා කෑගගා ගියේ නේ. ඇයි මෝ දෙන්නම ජීවිතය ගැන අවබෝධයකින් යුක්තයි, ප්‍රඥාවන්තයි. මෙන්න මේ ලක්ෂණ, මේ සම්පatti තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා සුප්පිය උපාසක. ගින් කිව ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සුප්පියා උපාසිකාව අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මූඩ ගර්භව සිටිනවා. මේ සුප්පියා උපාසිකාව මහත් වූ වේදනාවකින් පෙළෙනවා. මහත් වූ වේදනාවකින් පෙළෙද්දී ඒ සුප්පියා උපාසිකාව බුදුරජාණන් වහන්සේගේම ගුණ කිය කියා කුසාත ගානවා. වේදනාව සමනය කර ගැනීමට මේ කරුණ සැලකලා බුදුරජාණන් වහන්සේ වදාලා සුප්පිය, ඒ සුප්පියා උපාසිකාව සුවපත් වේවා. ඒ සුප්පියා උපාසිකාව සුවපත් වූ දරුවෙකු බිහි කරාවා. සෙත්පැතුවා. මෙතන සෙත්පැතුවා විතරයි. පෙරහන් කඩේකින් වතුර පෙරිනවා වගේ කිසිම අපහසුකින් තොරව ගෙදර එන එකට දරුවා බිහි වෙලා හරි සතුටුයි. හරි සතුටු වෙලා අනිසැනින් ආපහු දිව්වා බුදුරජාණන් වහන්සේ දකින්න සුප්පිය උපාසක. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කිව්වා ස්වාමීනි සතුට ඉවසන්න බෑ. හරි සතුටේ කිව්වා මගේ බිරිඳ නිරෝගීව සුවසේ ඉන්නවා. පින්වන්ත ලස්සන පුතෙක් ලැබිලා ඉන්නවා. ස්වාමීනි දවස් 7ක් අපිට දන් දෙන්න ආසයි. ඒ සඳහා අපිට අවස්ථාව ලබා දෙනසේක්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා බොහොම හොඳයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා මුගලන් මහරහතන් වහන්සේගෙන් මොග්ගල්ලාන මේ දවස්වල දානිකාටද තියෙන්නේ? ස්වාමිනී උපාසක කෙනෙක් බාර අරන් ඉන්නවා කිව්වා. එහෙනම් ඒ උපාසකට කියන්න ඔබේ දානි වෙන දවසක දෙන්න මේ සුප්පියා උපාසිකාවගේ දානි දෙන්න සලස්සන්න. මුගලන් මහරහතන් වහන්සේ වැඩියා අර දානි බාරගත්ත පින්වතාගේ ගෙදරට. ගිහිල්ලා කිව්වා පින්වත් උපාසක සුප්පියා උපාසිකාව අවුරුදු 7යි මාස 7යි දින 7ක් මෝඩ ගර්භව සිටියා. දැන් මේ සුප්පියා උපාසිකාව නිරෝගීව ඉන්නවා සුවපත් වූ දරුවෙකු බිහි කරලා. දැන් තෙරුවන් කිරේ ප්‍රසන්නව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානය දෙන්න දැන් සූදානමින් ඉන්නවා. එතකොට මෙයා කියනවා හනේ ස්වාමීනි හරි වැඩේනේ. දැන් දානට බඩු මේ ගෙනල්ලා තියෙන්නේ කිව්වා. ඉතින් කිව්වා ස්වාමීනි එහෙමනම් ඔබ වහන්සේ කරුණු දෙකකට අප වෙන්න ඕනේ කිව්වා. ඔව් දානට ගෙනාපු බඩු නරක නොවේ තියෙන්න ඕනේ. මාගේ ශ්‍රද්ධාව වෙනස් නොවී තියෙන්න ඕනේ. මේ දෙකට අප වෙන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ වදාලා පින්වත බඩු නරක් නොවීම මම බාර ගන්නම්. හිත නරක් නොවෙන එක තමා සතුයි. ලස්සන උත්තරේනේ. ශ්‍රද්ධාව රැක ගැනීම තමා සතු එකක්. ඒක මට අප වෙන්න බෑ. තමා සතු එකක් තමන්ගේ ශ්‍රද්ධාව ආරක්ෂා කරගන්න එක ඒක පරිසම් කරන්න මට බෑ. මට පුළුවන් මේ බඩු මුට්ටු ටික නම් පරිසම් කරලා දෙන්න. ඉතින් ඔන්න දානි දෙනවා දැන් දවස් 7ම. දැන් අර පොඩි දරුවා දැන් ඉපදිලා ඇවිදිනවා. අවුරුදු 7යි මාස 7යි දවස් 7 මව කුසේ හිටියනේ. මෝරපු ළමෙක්. ඇවිදිනවා දැන් සීවිලි කුමාරයා. ලස්සන දරුවේ. ඇවිදිලා කතාබස් කරනවා. දැන් දානි 7 වෙනි දවස් අන්තිම දවසේ ඒ අම්මගේ ඇඟිල්ල එල්ලීලා දැන් මේ චූටි බබා ස්වාමීන් වහන්සේලාගේ මූණු බල බල යනවා දැන්. සරියුත් මහරහතන් වහන්සේලා නැවතුණා පොඩි එක්කිනා. හොඳට බැලුවා ඇස් ඇරගෙන සරියුත් මහරහතන් වහන්සේ දිහා. සරියුත් මහරහතන් වහන්සේ ඇව්වා බබ්බෝ සැපසනීප කොහොමද? එතකොට අර චූටි එක්කිනා කියනවා අනේ ස්වාමීනි මොන සැපක්ද? මං අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් කලයක් අස්සේ හිටියා. අම්මට නේද සන්තෝෂේ. අනේ මගේ මේ සිඟිති පුතා ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ එක්ක දොඩ දොඩා ඉන්න අපූර්ව. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අම්මගේ හිත දරු සිනෙහෙන් වෙලී යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා සුප්පියා ඔබ කැමතිද මේ වගේ දරුවන් ලැබෙනවාට? අනේ ස්වාමීනි තව දරුවන් 7ක් වුණා. මේ වගේ දරුවන් 7ක් වුණත් මං කැමතියි. දැන් මේ කවුද කියන්නේ? සෝතාපන්න වෙච්ච ශ්‍රාවිකාවක් මේ වගේ දරුවන් 7ක් වුණත් මන් ලබා ගන්න කැමතියි. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මුවින් निराයාසයෙන් පිට වුණා. ඕකට තමයි කියන්නේ අසාතං සාත රූපේන අමිහිරි දේවල් මිහිරි ස්වරූපේන පිය රූපේන අප්පියං අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපේන දුක්ඛං සුඛස් ස්වරූපේන දුක සප ස්වරූපේ මෙතන ලස්සන වචනයක් තියෙනවා. පමත්ත මති වත්තති ප්‍රමාද කෙනාව යට කරනවා. පමත්ත ප්‍රමාද කෙනාව යට කරනවා. ඔච්චර කියපු ගමන් අර සුප්පියාට ආයික ෂෙනින් අර්ථ වශයෙන් වැටෙනවා. දැක්කනේ අර ප්‍රඥා සම්පත්තියේ මහිමය. ප්‍රඥා සම්පත්තිය ආනුභාවය. ප්‍රඥා සම්පත්තියේ තිබ්බේ නැත්නම් අර දරු සෙනහසින් එයාගේ හිත වැහෙනවා. දැන් දැක්කනේ එයාගේ හිත වැහිලා නැහැ. දරුසිනියසෙන් හිත වැහිලා නැහැ. දරුසිනියසෙන් හිත වැහුණ නම් මොකද වෙන්නේ? අර අදහසට විරුද්ධව එයා හිතනවා. එයාට බැන්න කියලා. එයාට දොස් කිව්වා කියලා. දරුසිනියසෙන් හිත වැහුණ නම් අවිද්‍යාවට බැඳුණ නම් හිතන්නේ මොකද? දැන් මේ මාර්ගඵලලාභී කෙනා අවිද්‍යාවට බැඳිලා නැහැ. හැමතිස්සෙම ජීවිතේ ප්‍රඥා සම්පත්තිය තියෙනවා. යෝනිසෝ මනසිකාරය තියෙනවා. එක්කවරම ආර්ථ වශයෙන් වැටුණා. අනේ ස්වාමීනි මට එක දරුවෙක්වත් එපා කිව්වා. ඒ මොහොතේම බලන්න අර බණපදේ අහලා අර්ථ වශයෙන් වටහාගෙන එහෙම මුවින් පිට වෙන්න මොනතරම් ප්‍රඥා සම්පත්තියක් එතුමිය තුල පිහිටා තිබෙන්නේ නැද්ද? මේ නිසා මේ ප්‍රඥා සම්පත්තිය අපේ ජීවිත තුල තිබෙන්නට ඕනේ. ඒ ප්‍රඥා සම්පත්තියෙන් තමයි අපි මේ ලෝකේ අරුබුදවල පැටලෙන්නේ නැතුව ඒවයින් බේරෙන්න උපකාර වෙන්නේ. ප්‍රඥා සම්පත්තිය තිබුණ නැත්නම් නුවණින් මෙනෙහි කිරීම පිහිටන්නේ නැහැ. නුවණින් මෙනෙහි කිරීම තිබුණේ නැත්නම් ප්‍රඥා සම්පත්තිය පිහිටන්නේ නැහැ. ඒ නුවණින් මෙනෙහි කිරීම තුළ එයා ජීවිතය ගැන කල්පනා කරනවනේ, ජීවිතය ගැන නුවණින් විමසනවනේ. එතකොට යා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ මේ බලන්නයි කියලා. මේ ජීවිතය ගැන එක තැනක දේශනා කළා තියෙනවා, ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ගිහි වුණත් පැවිදි වුණත් නිතර නිතර කල්පනා කළ යුතු දේවල් අතර එකක් තමයි. නිතර නිතර කල්පනා කළ යුතු දේවල් කීපයක් තියෙනවා. ඒකේ තියෙනවා අපි මරණයටපත් වෙනවා. මරණී ඉක්මවා ගියපු අය නෙවෙයි. ඒ නිසා මැරෙන්නේ එපා කියන කරුණ අපිට ලබන්න බෑ. ඊළඟ එක තමයි නැසී වෙනසී යන දේවල්. නැසී වෙනසී යන්න එපා කියන කරුණ අපිට ලබන්න බෑ. ජරාවටපත් වෙන දේවල්. ජරාවටපත් වෙන්න එපා කියලා ලබන්න බෑ. හොඳ වේවා නරක වේවා කර්මයක් සිද්ධ වෙනවද ඒකට විපාක දෙන්න එපා කියන කරුණ අපිට ලබන්න බෑ. මේවා නිතර නිතර හිතන්න කියනවා. ඒ කෙරෙහි අපි නොසිතා හිටියොත් තමයි නොමග යන්න තියෙන්නේ. ඒව නිතර නිතර හිතනවා නම් ඒ කෙනා ප්‍රඥාවන්ත කෙනෙක් වශයෙන්ම තමන්ගේ ජීවිතයේ නුවණින් සලක සලක, නුවණින් කල්පනා කර කර, නුවණින් විමස විමසා ජීවිතය දියුණු කරගන්නේ. ඒක අපේ ජීවිතයට විශාල ලාභයක්. ඉතින් එහෙම කෙනා හැමතිස්සෙම ප්‍රඥාවෙන් තමයි කල්පනා කරන්නේ, නුවණින් තමයි කල්පනා කරන්නේ ජීවිතය ගැන. දැන් චුට්ටක් හිතලා බලන්න අපි මේ දැන් ගත කරන ජීවිතේ. අපි සංසාරයේ කොයිතරම් මෙවැනි ජීවිත ලැබපු අයද? අපි සංසාරයේ කෙලවරක් නැතුව මේ වගේ ජීවිත හම්බ වෙලා තියෙනවා. සත්තු අතර ඉඳලා තිනවා කෙලවරක් නැතුව. ජලයේ ඉපදිලා තිනවා කෙලවරක් නැති කාල, කෙලවරක් නැති ජීවිත. දෙවියන් අතර, බඹුන් අතර කලාතුරකින් අපි ගිහිල්ලා ඇති. ඒ නිසා අපි කෙලවරක් නැති ගමනක ගමන් කරමින් කරමින් හිටපු ජනතාව අපි හැමතිස්සෙම හිර වෙලා හිටියේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට. මේකෙන් අපිට ගැලවෙන්න බෑනේ තාම. මේවා අපි අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්න දවසට, නුවණින් විමසීමස යනකට අපිට ඡායා මාත්‍ර යාන්තම් තේරුම් ගැනීමක් ඇති වෙන්න පුළුවන්. මේවා හැබෑවනේ නම් මේවා අනිත්‍යයිනේ. අපිට කොච්චර මේ ලෝකයේ මිනිස්සු මැරෙනවා පේනවා, වයසට යනවා පේනවා, ලෙඩ වෙනවා පේනවා. ඒ වුණාට අපිට මේවා අනිත්‍යයි කියන එක නුවණින් විමස විමසා බලන තුරු හිතට වදින්නේ නැහැ, හිතට කාවදින්නේ නැහැ. ඒ නිසායි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ දුක් ඉඳලා අවබෝධ කරන එකක් නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ දුක් විඳීම තුල නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ ඔව් ප්‍රඥාව දියුණු කිරීම මත මිසක් දුක් විඳීම මත නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් බලන්න කොච්චර පැහැදිලිද කියලා. බුද්ධ කාලේ හිටියේ බොහෝ දෙනෙක් හිටියේ මේ ධර්මයේ තියෙන කුමක් මත කියලාද? දුක් විඳීම මත කියලා. ඒ නිසා පෙළඹුණේ ගිහි ජීවිතයේ අත්තරපෑ කෙරෙහිම පෙළඹුණේ මොකේද? අත්ත කිලමතාන යෝගිත. දුක් විඳලයි මේකෙන් බේරෙන්න තියෙන්නේ කියලා. නුකානු බී හිටියා. කටු සයනවල වැතිරී සිටියා. තනි කකුලින් හිටගෙන හිටියා. ඊළඟට තනි කකුලින් හිටගෙන හුලම්බි බී හිටියා. එක එක විදියට අසූචි කෑව සමහරු දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන. ඉතින් මේ වගේ ගොම කෑව සමහරු දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන හම් තම්බල බිව්වා. දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන මේ ආහාර වලින් පිරිසිදු වෙයි කියලා හිතාගෙන. සමහරු ගස්වල මුල් කුල කෑව දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන. මේ එක එක දුෂ්කර වෘතවල යෙදෙන්න පටන් ගත්තා. ප්‍රඥාව දියුණු කිරීම මත මේක තියෙන්නේ කියලා ලෝකේ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියා දෙන තුරු. උන්වහන්සේ කියා දුන්නේ ප්‍රඥාව නිකම් එකක් නෙමෙයි. ජීවිත අවබෝධය ඇති කරන හේතුප්‍රත්‍ය ධර්මයන්, හේතුඵල ධර්ම මනාවකට පෙන්වා දෙන, ආරි සත්‍ය මතු කළ දෙන ප්‍රඥාව. ඒ ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා, දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා තමයි අවබෝධ කරගන්නේ. මේ හේතුඵල ධර්මකින් තමයි මේ දේ. දැන් මේ දීර්ඝ සංසාරي අපි ගමන් කරන්නේ මේ ස්ථිර වූ දෙයක් තිබිලා නෙවෙයි. මේ හේතු නවත්ත ගන්න විදියක් නෑ අපිට. හේතු නවත්තක ඇයි මේ හැදිලා තියෙනවනේ? මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති, මේවා මේ හැදිලා තියෙන සංසාර ගමන් කරන එක්කෙනා තුල. ඉතින් මේකෙන් ගැලවෙන්න බෑ. ඒක සිඳ බිඳගෙන යන ආකාරයට සම්මා දිට්ඨියෙන් ඕනේ. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, මේ ආදී ඒ ආර්ය ධර්ම තමන්ගේ ජීවිත තුළ අර මිත්‍යා මාර්ගයේ බිඳගෙන ඉස්සරහට එන්න ඕනේ. අර පුරුදු වෙලා තියෙන ද හේතුප්‍රත්‍ය ධර්මයන් තියෙන්නේ. ඉබේ සංසාරය හැදෙලා නෙමෙයිනේ. හේතු නිසා මේ දුක පවතින්නේ. එතකොට මේ හේතු නිසා සකස් වෙච්ච ලෝකේ ඒ හේතු තියෙනකන් සකස් වෙවි යනවා. හේතු නැති වුණාම නිරුද්ධ වෙලා යනවා. අනිත්‍ය දේවල් වල තියෙන ස්වභාවික දේ ඒ ධර්ම න්‍යාය අනිත්‍ය දේවල් වල තියෙන මොකද්ද ඒ අනිත්‍ය දෙයක ලක්ෂණය මොකද්ද අනිත්‍ය දෙයක් හටගන්නේ හේතු නිසා හටගන්නා වේ දේ හේතු සකස් වෙවි තියෙනකන් පවති පවති තියෙනවා හේතු සකස් වීම නිරුද්ධ වුණාම ඒක නිරුද්ධ වෙලා යනවා ඒක තමයි තියෙන ධර්මතාවය ඒ ධර්මතාවයෙන් තමයි මේ ලෝකෙ තියෙන්නේ ඒ නිසා අපි ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනාවෙන් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ ක්‍රියාවෙන්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ගංග ඔක්කොම ඒ එකකවත් තියෙනවද පැතීමක් ගැන? සම්මා පැතීම කියලා. පැතීමක් තියෙනවද? පැතීමක් නැහැනේ. ඒකේ සම්පූර්ණ තියෙන්නේ මොකද්ද? පැතීමකින් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ආත්මයක් තිබ්බොත්. ඒ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවනේ. රූපං භික්ඛවේ අනත්තා මහණෙනි රූපේ අනාත්මයි රූපංච හිදම් බික්කවේ අත්ත අබවිස්ස මහණෙනි රූපේ ආත්මයක් වුණා නම් නයිදං රූපං ආබාධය සංවත්තිය මේ රූපේ ආබාධ පිනිස පවතින්නේ නැහැ ආත්මයක් වුණා නම් මොකද වෙන්නේ ලබ්බේත ච රූපේ එන රූපේ මේව ලැබෙන්න ඕනේ ඒවම් මේ රූපං හෝතු මාගේ රූපය මෙසේ වේවා ඒවම් මේ රූපං මා අහෝසි මාගේ රූපේ මෙසේ නොවේවා මේක ලබන්න බෑ එහෙනම් අපිට අපේ ජීවිතේ මාගේ වේදනාව මාගේ සංඥාව මාගේ සංස්කාර මාගේ විඥාණය මෙසේ වේවා කියලා ලබන්න බෑ මේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ මොකද හේතුව අනාත්මයි එතකොට මේ කාරණේ ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්න දවසට අනාත්මයි කියන එක තේරුම් ගන්න දවසට තමයි අපේ ශ්‍රද්ධාවත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් මෙතන තියෙන්නේ ක්‍රියාවකින් සකස් වෙවි යන හේතුවකින් සකස් වෙවි යන දෙයක්. දැන් අපි අකුසල් කළා කියමු එතකොට ඒක ක්‍රියාවකින් නෙමෙයිද අපි කරන්නේ? කයින් හෝ වාචනින් හෝ මනසින් හෝ කරන්න තියෙන්නේ. එතකොට කුසල් කළා කියමු කුසලුත් කරන්න තියෙන්නේ කයින් වචනේ මනසින්. එහෙනම් ක්‍රියාවකින් තමයි සකස්ුනේ හේතුවකින් නම් ඒ හේතු හැරිට තියෙන්නේ ලෝභ සහගත ඇතිවෙච්ච ක්‍රියාවලින් නම් ඒක සකස් වෙන්නේ. එහෙනම් ඒ ක්‍රියාවලිය නවත්තන ක්‍රියාවලියක් ඇති වුණොත් ඒ සකස් වීම නැවතිලා යනවා. ඒක ධර්මතාවයක්. අන්නේ ධර්මතාවයේ තමයි මේ ප්‍රඥාවෙන් යුක්තව ශ්‍රාවකයා වටහා ගන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට උත්තාන සම්පද දැන් බලන්න මෙයා පටන් ගන්නෙ මොකෙන්ද? උත්තාන සම්පද හොඳට හරි හම්බ කරන ගිහි කෙනා මෙතනට යන්නේ මේ උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍තතා සමජීවිකතා ශ්‍රද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා ප්‍රඥා සම්පදා දැන් මේ සම්පatti 8ෙන් මිනිසයා සමන්විත නම් මේ අෂ්ට සම්පත්තියෙන් යුක්ත නම් එයා මේ සංසාරේ පුරා ගෙවපු ජීවිතවලට වඩා Tamante මේ ලැබිච්ච ජීවිතේ වෙනසක් නැද්ද අනිවාර්යයෙන්ම තියෙනවා සංසාරේ පුරා ත්‍විත ජීවිතයට වඩා මේ ජීවිතේ ඒකාන්තයෙන් මෙයාගේ ජීවිතේ ආර්ය ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් ගෞතම බුදුසසුනක පිහිට ලැබූ උදාාර ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන් නිකන් යන්නන් වාලේ සසරේ යන කෙනෙක් නොවේ ඉතින් මේ නිසා ඒ උතුම් සම්පත් Tamanගේ ජීවිතවලට ඇති කරගෙන ඒතුම් සම්පත් තුල පිහිටා මේ ගෞතම බුදුසසුනේ පිලිසරණ ලැබූ උතුම් ශ්‍රාවකෙක් වීමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු